දිනසියයට වැඩ පිළිවෙලක් තිබුණා. දැන් පොඩක් අර පැටලෙන්නේ දිනසියයේ වැඩ පිළිවෙලයි දිනසියය කියන දෙකක්. දිනසියයක් කියලා කියන්නේ දවස් 100ක්. දවස් 100ක වැඩ පිළිවෙල කියලා කියන්නේ දවස් 100කට කරනවා කියලා පොරොන්දු වෙච්ච වැඩ පිළිවෙල. දැන් ඒක දවස් 90කින් කරත් අපි අත් දෙක මුස්සනවා. ඒ දිනසියයේ වැඩ පිළිවෙල දිනසියෙන් කරන්න බැරි වුණොත් අපි දින 200ක් කර දෙන්න සූදානම් වැඩ පිළිවෙල කොහොමද ඉෂා? ඒ දිනසියයේ වැඩ පිළිවෙලයි දිනසියයි කියන දෙක. Bitcoin 100 නම් දිනසියයි. නමුත් දිනසියයේ වැඩ පිළිවෙලක් තිබුණා. අන්නේ වැඩ පිළිවෙල දිනසියයේ ඇතුලේ කරන්න බැරි තත්ත්වයකට උදා වෙලා තිබෙනවා. මේ වැඩ පිළිවෙල හොලයි. ඒ නිසා දිනසියය මදි නම් දින 200ක් දෙන්න උනත් අපි සූදානම්. මොකද අපි ආණ්ඩුවේ කොටස්කාරයෝ වුණත් නොවුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතුව මේ පිනා UNP ආණ්ඩුවට අඟලක් ඉස්සරහට යන්න බෑ.